අල්ලගත්ත හොරෙක් නෑ. හැබැයි දිනසීය ඇතුළත ඒ හොරු පැත්තකින් තියදී මේ ආන්දේ හොරගන්ටි. දැන් ආපහු ඉස්මතු වෙලා තියෙන්නේ. මෙච්චර කාලයක් මිස්ටර් ක්ලීන් කියලා කියපු රයින් වික්‍රමසිංහ මහත්තයා දැන් අන්ක්ලීන් වෙලා තියෙන්නේ මේ ටිකේ. දැන් කිව්වා එතුමා විතරක් හොරගම් කරපු නැති අපේ නායකයා කියලා කිව්වා ඒ කාලේ. අපිත් කිව්වා මිස්ටර් ක්ලීන්. දැන් මිස්ටර් ක්ලීන් ගේකෙන් තමයි දැන් හොරගම වෙලා තියෙන්නේ. ඒක කාගෙන මේ ඩීල් එක කාගෙන මේ අන්ක්ලීන් ගනුදෙනු. මේ අන්ක්ලීන් ගනුදෙනු කාගවත් නෑ රයින් වික්‍රමසිංහ මහත්තයාගේ අමාත්‍යංශය ඇතුළේ එතුමාව ක්ලීන් කිය කියලා එතුමාගේ කකුල් දෙක අස්සෙන් හොරගම දෝර ගන්න. මේක දැන් වෙලා තියෙනවා.